වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අන්තෝ ජඨා බහි ජඨා ජඨාය ජඨිතා පජා ඛන්තං ගෝතම කොච්ඡාමි කෝ ඉමං විජඨේ ජඨම් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම් ආසාති නිපකෝ භික්ඛෝ සෝ ඉමං විජඨේ ජඨම් යත්ථ නාමං ච රූපං ච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥා ච ඉත්තේසා චිද්දතේ ජඨන්ති ලස්සැඟලිස් බෞද්ධ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අදත් මෙයන් බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි සිකුරාදා දිනෙහි සිදු කෙරෙන ධර්ම දේශනාවට හුඟන් දීමටයි එක්සත් ජනපදයේහි කැලිෆෝනියා ප්‍රාන්තයේහි ලස්සැඟලිස්හි කොවිනා ලොස්ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන ධර්ම දේශනාවටයි ඔබ මේ අහුන්කන් දෙන්න බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබීට අපි හුඟක් වාසනාවන්තයි. ඒ භාග්‍ය සම්පන්න බව අපි ලබාගත්තේ සසර කළා වූ මහත් වූ ගුණධර්මයන්හි ආනිසංස විදියට. ඒ ආනිසංස භුක්ති විඳින අවස්ථාව අපේ ජීවිතයේ ඊටාම පුණ්‍යවන්ත අවස්ථාවක් විදිහට ඔබ සලකන්නට ඕන. අතීත බුදුරජාණන් වහන්සේගේ ශාසනවල දාන ආදී පින්දහම් සිදු කරලා සද්ධාදී ගුණධර්මයන් සම්පූර්ණ කරලා සීලාදී ප්‍රතිපදාවන් සම්පූර්ණ කරලා ඒ පින්කම් කරන අතරේදී ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිහා කියන ඒ ප්‍රාර්ථනාවෙහි ප්‍රතිඵල විදියටයි ඔබත් මාත්මේ සම්බුදු සසුනක් ලබලා මේ උතුම් සද්ධර්මයක් අහන්නට ඒ ධර්මය මුණගැහෙන්නට ඔබටත් මටත් මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. අන්‍ය අවස්ථාව ලැබිච්ච මොහොත ගැන අපි ඊටාම ඕනෑකමින් කල්පනා කරන්නට ඕන. මේක අපට නිකන් ලැබුණ දෙයක් නෙවෙයි. සතර කලාව කෙනකින් මට මේ ලැබුණ දෙයක්. මේ අවස්ථාවෙන් මා උපරිම ප්‍රයෝජන ගන්නවා. හොඳට සිහිනුවන මෙහෙවල මේ ධර්මය අහනවා. අහන ධර්මය මගේ ජීවිතයට උපරිම ලෙස සම්බන්ධ කරගන්නවා. ඒ දහම් ආලෝකයෙන් නිවි සැනසෙන මා මගේ සමීපතම ඥාතීන්ටත් මේ උතුම් ධහම දෙන්නටත් ඒ වගේම මතු පරපුර වෙනුවෙන් මේ සද්ධර්මය ඉතුරු කළ තියලා මතු පරපුරට උරුම කළ දෙන්නටත් අප උනන්දුවෙන් කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ධර්ම දේශනා කරමින් දෙව් මිනිසුන්ට මේ උතුම් සදහම් පණිවිඩය පැහැදිලි කළා. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ වැඩි සිටිය ඒ උතුම් මහරහතන් වහන්සේලා දිවි පරදුවට තබලා මේ උතුම් සද්ධර්මය සුරක්ෂිත කරපු නිසයි අද අපට මේ ධර්මය ලැබිලා තියෙන්නේ. අද ලෝකයකට මේ ධහමක් ඉතුරු කළ තිබෙන්නේ ඒ උතුම් මහරහතන් වහන්සේලා, ඒ උතුම් සාමින් වහන්සේලා. උන්වහන්සේලා කරපු සේවය නිසා අද අපට මේ ධහම ලැබුණේ ඒ වර්තමාන හිමිකරුවන්, උරුමකරුවන් විදියට අපිට මේ ධහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් මදු පරපුර වෙනුවෙන් මේ ධහම සුරක්ෂිත කරන්නටත්, දායාද කරන්නටත් අප දැඩිසේ හිතර ගන්නට ඕන. බුදුදම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය ලෝකේ තව බොහෝ කලක් සජීවී කරන්නට හේතු වන ප්‍රධානතම කරුණ මහා සංඝරත්නයයි. ඒ ස්වාමීන් වහන්සේලා ශක්තිමත් කරන්නට, උන්වහන්සේලාගේ ජීවිත සුරක්ෂිත කරන්නටත්, උන්වහන්සේට උපකාර කරන්නටත් පින්තුම් කටයුතු කිරීම ධර්මයේ ලෝකේහි තව බොහෝ කලක් ගෙන යන්නටත්, ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නටත් අවස්ථාවක් සැලසීමක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දීඝජානකෝලිය එකුණ පුත්‍රයාට මෙලව ජීවිත වාසනාවන්ත කරගන්නට හේතු වන කරුණ මොනවාද කියලා. එහිදී කාරණා හතක් පැහැදිලි කරනවා. උත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. උත්සාහයෙන් වැඩ කිරීම, ධනෙ ඉපයීම, අධ්‍යාපනය ලැබීම, ඒ අධ්‍යාපනයෙන් ධනෙන් ලබා ගන්න දේ සුරක්ෂිත කිරීම, යහපත් මිතුරන් ඇසුරු කිරීම සමබර ජීවිත ප්‍රතිපදාව. මේ කරුණ අතරින් ප්‍රධාන කරුණක් විදිහට දක්වන්නේ කල්‍යාණ මිත්‍රාස්තය. මේ ජීවිතයේ අධ්‍යාපනයෙන් ආර්ථික ඇතුළු මේ කරුණ වලින් සාර්ථක වෙන්නට අපට ප්‍රධානතම වශයෙන් හේතු වන දේ තමයි යහපත් මිතුරන්ගේ ආශ්‍රය. අපට මුලින්ම බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ කියපු ආකාරයට මුලින්ම හමු වෙනවා අපේ අම්මා තාත්තා දෙන්නා පූර්ව ආචාර්යවරුන් විදියට. නිවසේදී හමුවන ගුරුවරු අපට. ඊළඟට පාසල දිවියේදී අපට ගුරුවරු හමු වෙනවා සිල්ප ශාස්ත්‍ර උගන්වන අය. ඒ අය අපට දිවි පැවැත්ම සඳහා මාර්ගය කියලා දෙනවා. මේ ජීවිතය යහපත්ව ගත කරන ආකාරය පැහැදිලි කළ දෙනවා. ඊළඟට අපට හමු වෙනවා ආධ්‍යාත්මික ගුරුවරු. මෙලව ජීවිතය සඵල කරගන්නටත්, මරණය මත සුගතිගාමි වෙන්නටත්, දුකෙන් නිදහස් වන්නටත්, සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වන්නටත් මාර්ගය පාහදා දෙන උත්තමයන්. මෙන්න මේ අය තමයි කල්‍යාණ මිත්‍රයන් කියලා කියන්නේ. එතකොට අම්මා තාත්තා දෙන්න අපිට කල්‍යාණ මිත්‍රයන් වුණා, ගුරුවරු අපිට කල්‍යාණ මිත්‍රයන් වුණා, ඒ වගේම දහම් මඟ පහදා දෙන ගිහි පැවිදි උතුමන් අපිට කල්‍යාණ මිත්‍රයන් වෙනවා. ලෞකික ජීවිතය සාර්ථක කරගන්න කල්‍යාණ මිත්‍රයන් හේතු වෙන විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා සතර සෝතාපට්ටි අංගවල පෘථග්ජන භූමියේ පටන් සේක භූමියට පත් වෙනටත්, සේක භූමියෙන් අසේක භූමියට පත් වෙනටත් මේ සම්පූර්ණ නිවන් මඟ වැටිලා තියෙන්නේ, යොමු වෙලා තියෙන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මත කියන සාධකයේ. ඒ කල්‍යාණ මිත්‍රයන් අපට නොලැබී ගියා නම් සද්ධර්මය ලැබෙනට අපට අවස්ථාව නොලැබී යන්නට තිබුණා. ධර්මයේ නොයසුවා නම් මෙලව පරලොව ගැන අපට හැඟීමක් නොතිබෙන්නට තිබුණා. මෙන්න මේ කරුණ මත හුදෙක් මේ ලෞකික ජීවිතය සඵල කරගන්නට කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය විතරක් නෙවෙයි, මේ සංසාර දුකෙන් නිදහස් වන්නටත්, සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වන්නටත් හේතු වන ප්‍රධානතම සාධකයේ විදිහට ධර්මයේ සඳහන් කරන්නේ යහපත් ගුණ ඇති, ධර්මය දන්න, මඟ නොමඟ කියා දෙන යහපත් මිතුරන්ගේ ඇසුර. අප හැම පින්කමක්ම කළා අවසානයේදී ප්‍රාර්ථනා කරන්නේ මේකමයි. ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ. මේ පින්කම හේතුවෙන් මට බාලයන්ගේ ඇසුරක් නොවේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. නිර්වාණය තෙක්ම, නිවන් දකින තෙක්ම යහපත් මිතුරන්ගේ ආශ්‍රය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් කිනුතුනි අපි මෙතෙන්දී සැලකිය යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. අපිට බොහෝ වෙලෙ ජීවිතයේ කල්යාණ මිත්‍රයන් මේවටත් ලැබිලා තියෙන්නේ. නමුත් කල්යාණ මිත්‍රයන් ලැබීම විතරක් ප්‍රමාණවත් නැහැ. මේ අවස්ථා තුනකට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, ඊළඟට කල්යාණ සහායතා, ඒ කල්යාණ මිත්‍රයන් සහාය කරගන්නට ඕන, මිතුරු කරගන්නට ඕන, කල්යාණ සම්පවංගතා, ඒ කල්යාණ මිත්‍රයන් වෙත දෙසමන් යොමු කරන්නට ඕන, සුවච බව ඇති කරගන්නට ඕන, ඕන් විතින් මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට නැඹුරු වෙන්නට ඕන. සද්ධාජාත උපසංකමති, උපසංකමේත්වා පෛරුපාසති, මේ විදිහට දේශනා කළ පෛරුපාසන්තෝ සෝතං ඕදහති. ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා කල්යාණ මිත්‍රයන් වෙත එළඹෙනවා. එළඹියාට විතරක් මදි, තමන්ගේ දෙසවන් ඔවුන් කියන තනිවිඩි අසන්නට යොමු කරන්නට ඕන. මෙයින් තමයි අපට කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙන්නේ. තිනුතුනි මෙහිදී තම වැදගත් කාරණයක් තියෙනවා. කල්යාණ මිත්‍රයන් ලැබුණත් ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න ලැබෙන්නේ අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපි බුද්ධිමත් නොවුනොත් ගුණයට දහමට නැඹුරු නොවුනොත් ඒ දුර්ලභ ලැබෙච්ච කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට අහිමි වෙලා යනවා, ගිලිහිලා යනවා. අන්න ඒ නිසා වඩාම වැදගත් වෙන කාරණේ තමයි නුවණින් වාසය කිරීම. යම් කෙනෙක් දෙයක් සඳහන් කරනකොට ධර්මයේ නාමයෙන් අපි දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. මේ සඳහන් කරන්නේ සැබෑ සඳහන් පණිවිඩයේද? ඒ සද්ධර්ම මාර්ගයේදී මේ දේශකයා සඳහන් කරන්නේ මෙලොව ජීවිතයේ සුගතිගාමි යහපත් කරගන්න ක්‍රමයේද? නැත්නම් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන ක්‍රමයේද? මේ දෙකම ඉක්මවලා සංසාර දුකෙන් සපුරා නිදහස් වෙන මාවතද මේ පුද්ගලයා සඳහන් කරන්නේ කියන කාරණය තේරුම් ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන, බුද්ධිමත් වෙන්නට ඕන. පින්වතුනි අපි දකිනවා බෞද්ධ සාහිත්‍යයේ තියෙන කතා ප්‍රවෘත්ති වලදී ඇතැම් විට නොයෙක් විදිහ අපේ කියන පුද්ගලික අඩුපාඩුකම් නිසා මේ කල්යාණ මිත්‍රත්වය අපට ලැබුණත් ඒ වෙතින් නිසි ඵල නෙලා ගන්නට අපට අවස්ථාව නොලැබිලා ගිහිලා තියෙනවා. පින්වතුනි අහල ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධියා ජෝතිපාල සහ ගටිකාර කියන මේ තරුණයන් දෙදෙනාගේ ජීවිත කතාව ගැන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේහි ගටිකාර කියන ඒ මානවතියා අනාගාමීවල හිටියේ. මේ ගටිකාරට සමීපතම මිතුරෙක් හිටියත් ඒ තමයි ජෝතිපාල කියලා. මේ ජෝතිපාල මිතුරා බුදුරජාණන් වහන්සේ වෙත රැගෙන එන්නට නොයෙකුදී උත්සාහයන් කළා. ඔහුට දැඩි වෙහෙසක් දරන්න සිද්ධ වුණා මේ තමාගේ මිතුරා බුදුරජාණන් වහන්සේ වෙත රැගෙන එන්නට. අවසානයේ කෙස් ඇටියෙන් අල්ලගෙනයි දැඩි බලපෑමෙනුයි බුදුහාඳුර වෙත රැගෙන ආවේ. පින්නතුනේ දා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමෙහි මේ ජෝතිපාල කියලා හිටියේ කවුද කියලා පින්නතුන් දන්නවා. ඊය තමයි අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ. මීට කලින් ලෝකෙ වැඩ සිටි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමෙහි මේ හිටියේ ජෝතිපාල කියලා කියන්නේ නිකං කෙනෙක් නෙවෙයි. ලක්ෂ ගණන් බුදුරජාණන් වහන්සේලා සියසින් දැකලා මනෝ ප්‍රනිධානය පුරලා, ඒ වගේම වාක් ප්‍රනිධානය පුරලා, ඒ වගේම කාය ප්‍රනිධානය පුරලා විතරක් නෙවෙයි, මේ තැනැත්තා අනිවාර්යයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ බුදුරජාණන් වහන්සේගේ වහන්සේලා 23 නමකගේ ශාසනවලදී බුදුරජාණන් වහන්සේ අභියස නියත විවරණගත් පුද්ගලයෙකු විතරයි මේ කල්යාණ මිත්‍රත්වයේ සැබෑ ලෙස හඳුනා ගන්නට ප්‍රමාද වුණේ. පින්නතුනි එවැනි තැනැත්තෙකුටත් එහෙමනම් අපි වගේ අය නොමගට නැඹුරු වෙන්න තියෙන අවස්ථා කොයිතරම් සුලබද? අන්නේ නිසා තමයි නිරතුරුව අපි අවධානයෙන් ඉන්නට ඕන. මේ ලෝකෙ නොයි දේවල් සඳහන් වෙනවා, විවිධ ශිල්ප ශාස්ත්‍ර තියෙනවා, දර්ශන තියෙනවා, ඉගැන්වීම් තියෙනවා, ආගම් තියෙනවා. ඒ අතර බුදුදහම නමිනුත් නොයෙක් විදිහේ දේශනා අපි අහනවා. ඒ දේශකයන් වහන්සේලාගේ ශක්ති ප්‍රමාණයෙන් නොනේ ප්‍රමාණයෙන් උන්වහන්සේලා විස්තර කරනවා. නමුත් ඒ අතරින් අපි වඩාත්ම බුද්ධිමත් වෙන්නට ඕන සැබෑ සදහම් පණිවිඩය මොකද කියලා තේරුම් ගන්නට. එහෙම නොවුනොත් පින්නතුනි අපට මේ අහිමි වෙලා යන්නේ හුදෙක් අපේ ජීවිතය විතරක් නෙවෙයි, කල්ප ගානක් අපේ දාන ආදී පින් දහම් කරලා ලැබපු මේ උතුම් සම්බුදු සසුනයි අපට අහිමි වෙලා යන්නේ. එසේ නොවන්නට අප පින්නතුනි අපේ ජීවිතයෙන් නිසිපර නෙලා ගන්නට අපි උපරිම ලෙස කටයුතු කරන්නට ඕන. ඔබත් මාත් මේ ලබාගෙන තියෙන ජීවිත බොහොම වටිනා ජීවිත පින්නතුනි. හුදෙක් අධ්‍යාපනය ලැබලා රැකියාවක් කරලා සාමාන්‍ය ජීවිතයක් ගත කළා මියන් ලැබිච්ච ජීවිතයක් නෙවෙයි අපට මේ. අපට මේ ජීවිතේ ලැබුණේ අපට අධ්‍යාපනය ලැබලා රැකිරක්ෂා කරලා මේ හැම දෙයකින්ම ලබන දෙයෙන් උපරිම ප්‍රයෝජන බවටපත් වෙන්නට ඕන. ධර්මයට සමීප වීම, ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මේ ජීවිතයේ නැමැති කුසුමට පුෂ්පයට උපරිම වටිනාකම ධර්මය තුලින් ලබා දීලා මේ සම්බුදු ශාසනය තුල උපරිම ලෙස ප්‍රඥාව දිනු කරන්නට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා උපරිම ලෙස සම්පූර්ණ කරගන්නට අප නිරතුරුව උත්සාහ ගන්නට ඕන. පින්නොතුනේ අපි හැම කටයුතු කළොතින් අපට මේ ගත වෙන එක දවස අපට අවුරුදු 100කට වඩා වටිනා දවසක් වෙනවා. අපි හැම දවසක්ම ඊටාම සතුටෙන් ඊටාම අර්ථවත්ව ලෝකයට උපරිම සේවයක් කරන ලෙසත්, ඒ වගේම අපේ හිතේ තියෙන රාගාදී අකුසල දහම් දුරු වෙන ලෙසත්, ප්‍රඥාව විකසිත වෙන ලෙසත් ජීවිතය කළමනාකර කරගන්නට අපි දක්ෂ වෙනවා. ඒ සඳහා පින්තුනි සද්ධර්ම ශ්‍රවණය ජීවිතයේ ප්‍රධානතම සාධකයක් බවට පත් වෙනවා. අපේ දේශවන් වලින් අසන උතුම්ම දේ සවනානුත්තරී විදියට ධර්මයේ සඳහන් කරන්නේ ඒකයි. අන්නේ සවනානුත්තරී තුරෙන් අපි ලාභානුත්තරී විදියට ශ්‍රද්ධා ප්‍රතිලාභේ ලබලා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කළා. ඒව බල ධර්ම බවට පත් කරගෙන සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම පූර්ණයෙන් සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග සම්පූර්ණ කළා. විද්‍යා විමුක්තිය සපුරා ගන්නට අපේ ජීවිතය අපි උපරිම ලෙස කැප කරන්නට ඕන. එහෙම වුණොත් තමයි පිනතුනි සැබෑ ලෙසම අපි අපේ ජීවිතයට වටිනාකම ඉෂ්ට කළා වෙන්නේ. එහෙම වුණොත් තමයි අපේ අම්මට තාත්තට අපි උපරිම වටිනාකම ලබා දුන්න වෙන්නේ. එහෙම වුණොත් තමයි අපට මේ අද ලැබිලා තියෙන පහසුකම් වලින් අපේ නිසි ඵල ප්‍රයෝජන ලැබුවා වෙන්නේ. එහෙම වුණොත් තමයි අපේ ජීවිතයට නියම වටිනාකම අපි ලබා දුන්නා වෙන්නේ. අද ධර්මදේශනාව සඳහා අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ එක්තරා දෙවිකෙනෙක් බුදුරජාණන් වහන්සේගේ නසපු ප්‍රශ්නයක් සහ ඊට භාගතුන් වහන්සේ ප්‍රකාශ කළ පිළිතුර. එක්තරා අවස්ථාවකදී දෙවිකෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. අන්තෝ ජටා බහි ජටා ජටා ජටිතා පජා. ඇතුළත ගැටලු පිටතත් ගැටලු. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තන්තං ගෝතම පුච්ඡාමි කෝයි මනු විදිතේ ජටං. ගෞතමයන් වහන්සේ මා විමසනවා මේ අභ්‍යන්තර සහ බාහිර ගැටලු වලින් නිදහස් වෙන මොකද කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයම් ආතාපි නිපකෝ බික්කෝ සොයි මං විදිතේ ජටං. සීලේ පිහිටියා වූ නුවණැති කෙනා චිත්ත සහ ප්‍රඥා කියන නැත්නම් සමත විදර්ශනා කියන මෙන්න මේ කරුණ දෙක සම්පූර්ණ කිරීමෙන් සමයේ මේ ගැටලුවෙන් මේ අභ්‍යන්තර බාහිර ප්‍රශ්න වලින් නිදහස් වෙන පුළුවන්කම තියෙන කියලා. එෙහිදී වැදගත්ම ගාථා විදිහට සඳහන් වන්නේ තුන්වෙනි ගාථාව. යත්තහ නාමංච රූපංච අසේ සංඋපරෝජ්ජති පටිඝං රූප සංඤ්ඤංච එත්තේ සාචිතතේ ජඨං. යම් තැනක නාමය රූපයත් ඉතුරු නැතුවම නිරෝධ වෙනවද, ඒ වගේම පටිඝං රූප සංඤ්ඤංච ස්පර්ශයෙන් හටගත් සමුදය සහ රූප සංඥාව කියන මේ දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා ප්‍රඥාව ලැබුණාද, මෙන්න මේ තැනැත්තා තමයි අභ්‍යන්තර සහ බාහිර කියන මේ ගැටලුවෙන් නිදහස් වෙන්නේ කියලා. පින්වතුනි මෙතනින් සඳහන් කරන්නේ නුවණැති තැනැත්තා කායික වාචික සංවරය ඇති කරගෙන හිතේ සමාධිය ප්‍රඥාවත් දිනු කිරීමෙන් තමයි අද අපි විඳින අනන්ත අප්‍රමාණ දුක් සමුදායෙන් නිදහස් වන්නට පුළුවන්කම තියෙන්නේ කියන පණිවිඩයයි බහගතුන් වහන්සේ පිළිතුරු විදියට මෙහිදී සඳහන් කරන්නේ. යත්තේ නාමංච රූපංච අසේසං උපරොජ්ජති. යම් කිසි දැනක නාම සහ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වුණාද, ඒ විතරක් නෙවෙයි පටිඝං රූප සංඤංච ඒ ස්පර්ශ සමුදය එතනම නිරුද්ධ වෙනවා. නමුත් ඒ නිරුද්ධ වුණා කියන නෝන අපට නැහැ. ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලින් ගත්ත අරමුණු මේ මොහොතේ තාම තියෙනවා කියලා අපි සමුදය අන්තයේ ඉන්නේ. අන්නේ සමුදය අන්තයෙන් මිදිලා ඒක නිරුද්ධ වුණා කියන නිරෝධාන්තයට හිත තියන්න පුළුවන් නම් දැන් මේ මොහොතේ අපි යම්සේ සිතවිල්ලක් හිතනකොට ඊට අදාළව නිර්මාණය වෙන රූපය, ශබ්ද, ගන්ධ, රස ආදී මේ දේවල් මේ වෙලාවේ නිරුද්ධ වෙච්ච දෙයක් මානෙක සිහි කරන්නේ මනසින්. ඒ සිහි කරන මනසත් අනාත්මයි. ඒ මනස, ඒ විඥානීය, ඒ චිත්තය නාම රූප පත්‍යා විඥානං කියපු විදිහට නාම රූප ප්‍රත්‍යයෙන් නාම රූප හේතු කරගෙන හටගත්තු දෙයක් ය මේ විඥානය කියන එක දැක්වතින් මෙන්න මේකයි පින්නතුනේ දුකෙන් නිදහස් වෙන මාවත විදියට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. පිනුතින් අපි මේ කරුණු ටිකෙන් ටික පැහැදිලි කරගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් අපට ධර්ම දේශනා කළේ අපේ නුවණ ප්‍රඥාව ලබා ගන්නට, ලබා දෙන්නට. එහිදී මේ දේශනාවෙන් ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ අපේ ජීවිතයේ යම් තාක් කරදර කම්කටොළු එළවන නම් ඒ වේකාසිකින් බාහිර විදියට එනවා. බාහිර අපි ඇසුරු කරන පුද්ගලයන්ගෙන් ඇතිවන සම්බන්ධක විදියට එනවා. බාහිර පරිසරයේ වෙනස් වීම වශයෙන් එනවා. බාහිර දේවල් වලට අපි නිසිසේ ප්‍රතිචාර නොදැක්වීම නිසා අපට ගැටලු ඇති වෙනවා. ඒක බහි ජටා කියලා සඳහන් කරන්න පුළුවන්. අන්තෝ ජටා, ඇතුළතිනුත් ගැටයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. ඒ මොකද්ද? මනසට සිතුවිලි එනකොට ඒ සිතුවිලි තුලනොත් අපි දුකටපත් වෙනවා. පින්නොතනි අවසාන වශයෙන් ගත්තොතින් මේ බාහිර සහ අභ්‍යන්තර කිව්වට අවසානයේ ගැඹුරටම ගියාට පස්සේ මේ සියල්ලක්ම මනසින්ම හටගන්නේව කියන එක අපි දන්නවා. මෙන්න මේ දේශනා අනුව පින්නොතනි අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ ඇතුළත සහ බාහිර කියන ගැටලු වලින් නිදහස් වන්නට මාවත තමයි බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මේ පැහැදිලි කරන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට මහා සාගරය වගේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන සාගරයක් වගේ. සාගරය එකපාර ගැඹුරට ලක්වන දෙයක් නෙවෙයි, පත්වන දෙයක් නෙවෙයි. මුහුදු වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් මේ වගේ. අනුපබනින්නෝ, අනුපබ පොනෝ, අනුපබ පබහරෝ කියපු විදිහට අනුපබ සික්කා, අනුපබ කිරියා, අනුපබ ප්‍රතිපදාදී වශයෙන් ධර්මයේ සඳහන් කරන්නේ අනුපූර්ව ක්‍රියා ප්‍රතිපදාවක් ඔස්සේ ගැඹුරට යන ධර්මයක්. පින්නතුනි මෙතෙන්දී සීලේ පදිත්තහය කියන කාරණේ සඳහන් කළා. සීලේ පිළිපදින්නට ඕන. සිල්වන්ත බව තමයි මූලික වශයෙන් අපට කලංග වශයෙන් තියෙන කෙලෙස් දුරු කරගන්නට හේතු වන ප්‍රධානතම කාරණය. පින්නතුනි කායික වාචික සංවරය අපට ඇති කරගන්න පුළුවන් නම් අපට ගැටලු රාශියකින් නිදහස් වෙන්නට පුළුවන්. බොහෝ විට දෛනික ජීවිතයේදී අපි ඇසුරු කරන පුද්ගලයන් ක්‍රියා කරන ස්ථානවලදී අපට ගැටලු ඇතිවන ප්‍රධානතම හේතුවක් විදිහට දක්වන්නේ විශේෂයෙන් ප්‍රාණඝාත ආදී පංච දුෂ්චරිතයන්ට නැඹුරු වීම. ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම සහ මන්ත්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ දේවල් තමයි බොහෝ විට අපට බාහිර කරදර ඇති වෙන හේතු වෙන්නේ. ඒ අතර අනිත්‍ය බිඳවන කේලම් කීම, හිස් වචන කීම, රළු පරුස වචන කීම මේකත් අපේ ජීවිතයට බාහිරින් කරදරෙන්ට හේතු වෙනවා. අනිත් අතෙන් සිංහලවාද සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපට හේතු වෙනවා සතර අගතියට ගිහිලා කටයුතු කිරීම. යම් කටයුත්තක් කිරීමේදී කිසියම් තීරණයක් ගැනීමේදී අපි ඒ තීරණය ගන්න ඡන්දයෙන් අගතියට ගිහිලා නම් නැත්නම් කැමැත්තෙන් අගතියට ගිහිලා නම් ද්වේෂයෙන් අගතියට ගිහිලා නම් බියෙන් අගතියට ගිහිලා නම් මෝහයෙන් අගතියට ගිහිලා නම් මෙන්න මේ ඡන්ද දේශ බය මෝහ කියන සතර අගතියට යාමත් දෛනික ජීවිතය අපට බාහිර වශයෙන් කරදර කම්කටොළු වෙන හේතුවක්. එනිසා පින්නතුනි අපි හැකිතාක් දුරට පංච දුෂ්චරිතයෙන් වෙන් වෙන්නට ඕන, සතර අගතියෙන් වෙන් වෙන්නට ඕන. සිගාලවාද සූත්‍රයේ තවදුරටත් සඳහන් කරපු විදියට අපාය මුඛ අවේලාවේ වීථි සංචාරය, නාට්‍ය රංගනාදී බැලීමට යෑම, සුරාව, සෝදු ආදී මෙන්න මේ කරුණවලුනොත් අපි හැකිතාක් දුරට වෙන් වෙන්න උත්සාහ කරන්නට ඕන. ඇයි අප එහෙම කළ යුත්තේ? අපේ ජීවිතයට එන කරදරවලින් නිදහස් වෙන්නට. පින්නොත් අපි සිල්වත්තුණු පමණට අපට අපේ ජීවිතයෙන් බාහිරින් එන කරදර සැලිගුතු ප්‍රමාණයකින් අපට නිදහස් වෙන්නට පුළුවන්. අනිත් අතින් අප සිල්වත්තුණු පමණට අපේ කරන ආර්ථික කටයුතු, අධ්‍යාපන, ගෘහස්ත කටයුතු මේ බොහොමයක් අපට සඵල කරගන්න පුළුවන් අප සමීපම ඇසුරු කරන අය අපේ සිල්වන්ත භාවය නිසා අපි ගැන ලොකු විශ්වාසයක්, ගෞරවයක් හට ගන්නවා. මෙන්න මේ විශ්වාසය නිසා, මේ ගෞරවය නිසා දෛනික ජීවිතය අපට පහසුවෙන් ගත කරන්නට උපකාරයක් වෙනවා. ඒ විශ්වාසනීයත්වය අපේ ආධ්‍යාත්මික ජීවිතය සඵල කරගන්නටත් ආශිර්වාදයක් වෙනවා. මෙන්න මේ සිල්වන්ත බව පළවෙනි ලක්ෂණේ විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණේ තමයි සීලය විතරක් මදි මේ ගමන යන්නට චිත්තං පඤ්ඤංච භාවයන් සිතත් ප්‍රඥාවත් දිනු කරන්න ඕන. නැත්නම් චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන කරුණ දෙක සම්පූර්ණ කරන්න ඕන. සමථ විදර්ශනා භාවනා දෙක. සතිමත් බව උපයෝගී කරගෙන සම්මා සතිය තුල ඉඳගෙන කිසියම් කුසල අරමුණක් භාවනා කමඨහනක් යලි යලිත් අපි පුහුණු කරන්නට ඕන. බුදුගුණ භාවනාව, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය, ත්‍යාගානුස්සතිය, මෛත්‍රී භාවනාව, ධාතුමනසිකාරය මේ වගේ කමඨහනක් අපි වඩනකොට පින්නතුනේ අර බාහිර අභ්‍යන්තර වශයෙන් එන තින කරදර සම්බාධක ගැටලු තවදුරටත් අපට නිරාකරණය කරගන්නට පුළුවන්. කොහොමද පින්නතුනේ ඒක වෙන්නේ? බලන්න අපි බොහෝ විට අප යම් යම් කරුණු ගැන කල්පනා කරනකොට අපි මුණගැහිච්ච පුද්ගලයන් නැත්නම් ලෝකේ තියෙන දේශපාලන වාතාවරණයන් අතීතයේ අපම මොහොන දීපු කාරණා මෙන්න මේ දේවල් ගැන හිතනකොට තමයි අපට මානසික පීඩා ඇති වෙන්නේ. අන්න ඒ සිතට පීඩා ගෙන දෙන අකුසල විතරක දුරු කරගැනීමේ ක්‍රමයක් තමයි හිත නිරතුරුව කුසල අරමුණක භාවිත කිරීම. විතක සංඨාන සූත්‍රයේ මේකයි දේශනා කරන්නේ අඤ්ඤ විතක කියලා. අපේ හිතට රාග ද්වේෂ මොහ ඇතිවන සිතවිල්ලක් හිතට එනකොට ඒක යටපත් කරගන්න පුළුවන් ඊට ප්‍රතිවිරුද්ධ වූ කුසල චේතනාවකින් කුසල සිතවිල්ලකින්. අන්න ඒක තමයි මේ සමත භාවනාවෙන් කරන්නේ. එක කුසල අරමුණක බුදුරජාණන් වහන්සේ අනුමගේ සිහිය අරහන් ආදී බුදුගුණ එකිනෙක අපට මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක ඉරියව්වක වාඩි වෙලා ඒ පුහුණු කරගන්න සිත අපට සතර ඉරියව්වේදීම දිනු කරගන්නට පුළුවන්. සීල සත්‍යෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන නිතර අපට මෙත් භාවනා වඩන්න පුළුවන් නම් පින්නතුනේ අර අකුසල විතරක මේ කුසල විතරක වලින් අපට යටපත් කරගන්නට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සිතේ එකඟ බව නිසා සමාධිමත් බව නිසා කුසල අරමුණෙහි දිගින් දිගටම සිත භාවිත කිරීම නිසා අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අන්නේ සතුට නිසාම වැඩ වැඩාත්ම මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා. සතියේ ධම්ම විජේ විදියට ධර්ම කරුණ මෙනෙහි කරද්දී ලොකු වීරියක් හටගෙන මේ ධර්ම මාර්ගයේ තවත් ඉදිරියට යන්නට ඒක ලොකු ශක්තියක් වෙනවා. අනිත් අතින් පින්නතුනේ මේ සමත භාවනා වැඩෙන නිසා අපට අකුසල කර්ම විපාක විදියට එන්න තියෙන කරුණ තියෙනවා නම් ජීවිතයට එන සම්බාධක ඒව බොහොමයක් මේ ඊටාම ප්‍රබල කුසල චේතනා හේතුවෙන් සමත භාවනාව නිසා අපට මේ කුසලයේස් මතුවලා හරියට අර වලාකුලින් නික්මෙන සඳක් වගේ අපට ඒ ඝන දුරු කරලා ජීවිතයේ නැමැති අපේ ලෝකය ආලෝකවත් කරගන්නට පුළුවන්කම තියෙනවා. පින්නතුනේ ඔබත් මා ජීවිතයේ මෙතෙක් කලක් ජීවත් වුනේ අපේ සතර කලාව ඒ කුසල කර්ම ශක්තියෙන් ඒ ප්‍රබලත්වය නිසා. ඇතැම් විට එසේ ශක්තිමත් නොවුනා නම් අපි මේ වෙනට ජීවිතයෙන් සමුගෙන තිබෙන්නට තිබුණා. නමුත් ඒ සියලු සම්බාධක මැඩගෙන මෙතෙක් කලක් ජීවිතයේ ජයග්‍රහණය කර අපි මේ රැගෙන ආවේ අප සසරදී කරපු පින්දහම් ඒ වගේම මේ ජීවිත කාලයත් ඔබ දෙමව්පියන් සැලකීම් දන් දීම් සිල්වන්ත වීම ආදී වශයෙන් කරපු කුසල ධර්මයන් විශේෂයෙන්ම පින්නතුනේ සමත භාවනාවක් අපට වඩන්න පුළුවන් නම් ඒ සිතේ එක්තැන් කිරීමෙන් ලබන සුවය නිසා ඒ ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රබල ලෙස අපට අකුසල කර්ම ශක්තියෙන් යටපත් කරන්න පුළුවන්. එහෙම බැරි දේවලුත් තියෙනවා. ඒ ටික ඊළඟ පියවරේදී විදර්ශනාවේදී අපට දුරු කරගන්නට පුළුවන්. නමුත් සමත භාවනාවෙන් ඇති කරගන්න මේ චිත්ත සමාධිය නිසා අපේ හිත පිරිසුදු වීම නිසා අපට බාහිර හුඟා කරන වලින් නිදහස් වෙන්න පුළුවන්. කරදර සංකටලු අඩු කරගන්නට පුළුවන්. මේ අභ්‍යන්තර සහ බාහිර ගැටලු අඩු කරගන්න ක්‍රමයයි භාගවතුන් වහන්සේ අපට මේ පැහැදිලි කළ දෙන්නේ. පින්නතුනේ මේ සමත භාවනාවෙන් අපට තවත් ලැබෙන ප්‍රතිලාභයක් තමයි යම්කිසි කෙනෙකුට පුළුවන් නම් එක කුසල අරමුණක සිත හුඟ කලක් භාවිත කරන්න ඒ ඇතිවන ආධ්‍යාත්මික සුවය. පින්වතුනි, මේ මනුස්ස ලෝකයේ ඇතුළු දිව්‍ය ලෝක හය සහිත මේ මුළු කාම ලෝකේ මරබන සුවයට වඩා ඉහළ සුවයක් විදිහට තමට දැනෙනවා. මෙන්න මේ සුවය දැනීමත් එක්කම තමගේ ජීවිතවල විශාල වෙනසක්, සුවිශාල පරිවර්තනයක් සිදු වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි වෙනදා අප බොහෝ විට බාහිර පුද්ගලයන්ට සිද්ධීන් වලට දෝෂ ආරෝපණය කර කර හිටිය ගතිය ටිකින් ටික අඩු වෙන ගන්නවා. ඇතැම් විට අපි කියනවා අපට ලොකු අසාධාරණයක් වුණා අධ්‍යාපනය ලබද්දී, කුඩා කාලයේදී, නැත්නම් රැකිරක්ෂා කරද්දී, නැත්නම් දේශපාලඥයන්ගෙන්, නැත්නම් රජයේ ආයතන වලින් නොයෙක් විදි අසාධාරණකම් තමයි සිදු වුණා කියලා මුළු ජීවිත කාලෙම මේ විතරක වලින් මානසික දුක් පීඩා විඳින අය අප සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මේ සමතේ දිනු කරලා කිත සමදිය තුලින් ආධ්‍යාත්මික සෝය මානසික ප්‍රීතිය ඇති කරගන්න කෙනාට සමාජයෙන් බාහිරින් තමට අසාධාරණයක් වුණා කියන මෙන්න මේ දෝෂ ආරෝපණය ටිකෙන් ටික අඩු වෙනවා. ඔහුට තේරෙනවා මේ තරම් මානසික සෝයක් දෙන්න මට මේ තරම් වටිනා දහමක් ලෝකෙ ඉතුරු කළ තියෙනව නේද කියන මෙන්න මේ සුවිශාල මෙහෙවර ලෝකෙන් තමන්ට වෙච්ච දේ ගැන කල්පනා කරනකොට ඒක නිකන් නෙවෙයි. මේ සමත භාවනාවෙන් ලැබෙන මානසික ඒකාග්‍රතාවය සමග ඇතිවන සුවය තුලින් ලැබෙන මේ සතුට නිසා ਉਹ දකිනවා තමන්ට බාහිරින් කොයිතරම් අඩුපාඩු සිද්ධ වුණත් ඊට වඩා බාහිරින් තමන්ට ලොකු මෙහෙවරක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අර සුළුසුළු දේවල් ඔහු සිතන්නේ නැහැ. ඊට වඩා සමාජයෙන් වෙච්ච මහා මෙහෙවර ගැන ලොකු ප්‍රතිවේදිතයක් හට ගන්නවා. සමාජය ගැන ලොකු සුභවාදී විදිහට ඔහු බලන ගන්නවා. ඔහු අනිත්‍ය ගැන ලොකු කෘතවේදීත්වය තුළින් ඒ අයටත් යහපතක් කරන්න ඕන කියන හැඟීම ඇති වෙනවා. මෙන්න මේක තමයි පින්වත්නි ප්‍රධාන වශයෙන්ම අපේ මේ ගැටළු නිරාකරණය කරගන්න මේක හේතු වන ආකාරය ගැන අපිට පැහැදිලි කරගන්න පුළුවන් කාරණය. බොහෝ විට අපට පේනවා එදිනෙදා අපි කතා බහ කරද්දී බොහෝ දෙනෙකුට මේ මානසික සුවේ නැති නිසා හිත නරක කරගෙන බොහෝ විට අනිත්‍යයට දෝෂ ආරෝපණය කරනවා. සාමාන්‍යයට නෙමෙයි ඇතැම් විට. අපටම උදව් කරපු අපේ අම්මට තාත්තට ගුරුවරුන්ටත් දෝෂ ආරෝපණය කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒකට හේතුව පින්නතුනි මේ බුදුදහමෙහි ආභාසයෙන් මානසික සුවේ නොලැබීමේහි ආදීනව නිසායි අපි මේ තත්ත්වයටපත් වෙන්නේ. යම්කිසි කෙනෙකුට මේ ධර්මය තුළින් මානසික සුවේ මේ ආකාරයට දිනු කරගන්න පුළුවන්කම ලැබුණොත් ඔහුට හිතෙනවා පින්නතුනි මට මේ ලෝකෙින් වෙච්ච සේවයේ හැටියට මම මේ ලෝකයට මොකද්ද මෙතෙක් කරලා තියෙන්නේ කියලා. මේ තරම් මහා දහමක් දර්ශනයක් ඉතුරු කළා දීලා මගේ ජීවිතයත් මේ මට්ටමට එනට මට ලෝකයක් උදව්පකාර කරලා විතරක් නෙවෙයි මේ තරම් භෞතික සම්පත් එකක් මට දායාද කළ දීපු මේ සමාජය වෙනුවෙන් මා කොයි තරම් සුළු දෙයක් නේද මෙතෙක් කලක් කළ තියෙන්නේ. මා ඒ කරපු දේවල්ට ඇත්තටම නිකන් නෙවෙයි කළ තියෙන එකට වැටුවක් අරගෙනක් තියෙනවා. මෙන්න මේ අවබෝධයත් එක්ක මේ තැනැත්තාට තේරෙනවා මට ලෝකයෙන් ලැබිච්ච මේ ආධ්‍යාත්මික සුවය සඳහා මම ලෝකේ වෙනුවෙන් දවසේ පැය 24 පුරාම නොනිදා නොමිලේ ලෝකයට සේවය කළත් මම ඒ මදි ලෝකයට කරනවා කියන හැඟීමක් මේ පුද්ගලයා තුළ ඇති වෙනවා. පින්නතුනි මෙහෙම සිතුවිල්ලක් අපේ හිතට නාවුතින් ඒ කියන්නේ පින්නතුනි ඒ කෙනාට ධර්මයේ නිසි ආවාසය ලැබුණේ නැහැ කියන එක. බුදුරජාණන් වහන්සේ කෙන් දේශනා කරේ කේවලං හෙස්සා භික්ඛවේ සත්පුරුෂ භූමී යදිදං කතඤ්ඤතා කටවේදී කියලා. ලෝකයේ මුළු මහත් ගුණධම් සමුදායක් තියෙනවා නම් යහපත් දෙයක් ලෝකයේ තුල ප්‍රකාශිත නම් ඒ සියල්ලෙහිම පදනම කළගුණ සැලකීම කියලා. අනිත් අතින් ලෝකයේ දුර්ලභ පුද්ගලෝ දෙන්නේ ගැන සඳහන් කරනවා. ඒ තමයි කළගුණ සැලකන කෙනා අනිත් අතට මුලින්ම ලෝකයට සලකන කෙනා අනිත් කෙනාගෙන් තමන්ට උපකාරයක් කරන්න කලින් තමන්ට ලෝකයට සලකන කෙනත් දුර්ලභ කෙනෙක් විදිහට සලකනවා. පින්නතුනි අපි ලෝකයෙන් බලාපොරොත්තු නැතුව ලෝකයට උපකාර කරන්න පෙළඹෙනවා ධර්මය තුළින් මෙන්න මේ ප්‍රතිලාභය ලැබිච්ච කෙනා. ඇයි ඒකට හේතුව? එක අතකින් තමන් මේ විඳින මානසික සතුට ගැන තමන්ට ලොකෝ සතුටක් තියෙන්නේ. අනිත් අතින් පින්නතුන ඔහු දන්නවා අනේ මේ සතුට නොලැබෙච්ච නිසා ලෝකයේ බොහෝ දෙනෙක් කොයි තරම්නම් මානසිකව දුක් විඳිනවද? ඇතැම් විට හොඳට ඉගෙන තියාගත්තු අය, හොඳ රැකී රක්ෂා කරන අය, මානසිකව ලොකු දැනුමක් වැටුපක් ලබන අය, ඇතැම් විට භෞතික වශයෙන් සුභෝභෝගී ජීවිත ගත කරන බොහෝ දෙනා අපි හිතුවට සතුටෙන් ඉන්නවා කියලා, ඇත්තටම පිනතුනේ බොහෝ දෙනෙක් දුකෙන් ඉන්නේ. අන්න ඒ දුක් විඳින ලෝකයා වෙනුවෙන් මා උපරිම ලෙස මේ සදාම් පණිවිඩය නැවත ලෝකෙ වෙත රැගෙන යන්නට මෙහෙවරක් කරන්න ඕන කියන අප්‍රමාණ කරුණාවක් ලෝකෙ ගැන ඇති වෙනවා. අන්න ඒ නිසා එක පැත්තකින් කළුණ සැලකීමත්, අනිත් පැත්තෙන් ලෝකයට උපකාරයක් කරන්න ඕන කියන හැඟීමක් කියන මෙන්න මේ දුර්ලභ ලක්ෂණ දෙක මේ සිත දිනු කරගත්තු සත්පුරුෂ පුද්ගලයාගේ ජීවිතය තුළින් ප්‍රකට වෙනවා. එතකොට අප මේ සඳහන් කළේ භාගතුන් වහන්සේ දේශනා කරපු සීලය පදිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයම්. සීලේ පිහිටලා නොනැති කෙනා සිතත් ප්‍රඥාවත් දිනු කරනවා. අන්නේ කෙනා තමයි මෙන්න මේ අභ්‍යන්තර බාහිර දුකෙන් නිදහස් වෙන්නේ කියලා. එතකොට අප මුලින් සඳහන් කළේ සිල්වන්ත භාවයේ, ඒ කියන්නේ කායික වාචික සංවරයයි. කයින් යමක් කරනකොට ඒක හිතලා බලලා සංවරයෙන් කිරීම, වචනේ භාවිත කරද්දී, වචන කතා කරද්දී නැවත නැවතත් සීකල නොනින් ඒක කතා කිරීම, මේ කායික වාචික සංවරය තුළින් අපිට බාහිර වා කරදර කම්කටොළු නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට සමත භාවනා වැඩීම තුළින් මානසික සුවය දිනු කරගන්න පුළුවන්. ඇයි මේ කොහොමද මේ මානසික සුවය දිනු වෙන්නේ? සිත සමාධිමත් කිරීම නිසා පිනතුනි හිතේ වසාලන, හිතේ ලස්සන නැති කරන කාමච්ඡන්ද ආදී නීවරණ ටිකෙන් ටික දුර වෙනවා. මොනවද ඒ නීවරණ? ඒ තමයි කාමච්ඡන්දය, රූප ශබ්ද ආදී කෙරෙහි තියෙන දැඩි ආසාව ටිකෙන් ටික අඩු වෙනවා. ඒ කොහොමද ඇති වෙන්නේ? භාවනා කමඨහනකින් ඒ සිතවිල්ලට හිත යොමු කරනකොට මේ භෞතික දේවල් වලින් ලබන සුවය කොයිතරම්නම් ඕලාරික දෙයක්ද, කොයිතරම්නම් ලාමක දෙයක්ද, කොයිතරම්නම් අල්ප ආස්වාද බහුවාදීනව තියෙන දෙයක්ද කියන තේරෙනකොට ඒ පංචකාම ගුණයන්ගෙන් ඔහු ටිකෙන් ටික දුර වෙනවා. ඒ වගේම ද්වේෂය අඩු වෙනවා, ව්‍යාපාදයේ ටිකෙන් ටික අඩු වෙනවා. හිතේ කැම් අරමුණක තියාගෙන ඉන්න කෙනාට ලෝකෙක නවනාපයක් නැහැ, හිත ද්වේෂයෙන් පිරිසිදු වෙලා. ඒ වගේම තියෙන මෙද්ද සිතෙහි සහ සිතවිලි වල නැත්තම් සිතෙහි සහ කයෙහි තියෙන අකර්මණ්‍ය ස්වභාවය මැලිගතිය ටිකෙන් ටික අඩු වෙනවා. පුද්ගලයා ප්‍රබෝධවත් පුද්ගලෙක් බවට පත් වෙනවා. ඊළඟට උද්දච්චය සහ කුක්කුච්චය. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු භාවය. නිතර එක එක අරමුණු කරා දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. හිත එක අරමුණක තියෙන කෙනාට ඔහුගේ හිත විවිධ අරමුණු කරා සීග්‍රයෙන් දුවන ගතිය අඩු වෙනවා. අරමුණු හොයාගෙන සතුට විඳින ගිහපු කෙනා දැන් මේ එක කුසල අරමුණක වැඩි වේලාවක් තියලා අන්න ඒ තුලින් තමයි දැන් ඔහු සතුට සොයන්නේ. මේත් එක්ක ඔහුගේ භාෂාවේ ලොකු වෙනසක් වෙනවා. ඔහු වෙනද කතා බහ කරලා අනිත් අය සෙනස්සවල විඳපු සුවය දැන් ඔහු නිහඬ විඳගෙන අභ්‍යන්තරයෙන් ඒ සුවය විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට කුක්කුච්චය. උද්දච්චයේ ළඟම තවත් තියෙන නීවරණයක් විදිහට සඳහන් කරන කුක්කුච්චය, ඒ කියන්නේ කල නරක දේවල් සහ නොකල හොඳ ගැන තියෙන හිතේ පසුතැවිල්ල. ඇතැම් විට අතීතයේ තමන්ගේ අතින් අඩුපාඩු සිද්ධ වුණත් දැන් මේ තැනැත්තේව නැවත නැවතත් සිහි කළ ඒවා විතරක බවට පත් කරගෙන ඒ චේතනා තුළින් අකුසලයේ තවත් දිනු කරගන්නේ නැහැ. ඔහු ඒක අසති අමනසිකාරා කියපු විදියට නැත්නම් අඤ්ඤ විතක්ක කියපු විදියට එක එක සිහි නොකර ඉන්නවා, නැත්නම් ඊට වඩා ප්‍රබල කුසලයක් තුළින් අරක යටපත් කරලා ඒත නැත්තර පසුතැවිල්ලට හේතු වන දේවල් හැකිතාකවම කරගන්නවා. පින්නතු නෝනෑම් කෙනෙකුගේ ජීවිත තුළ අඩුපාඩු සිදුවලා තියෙන පුළුවන්. ඒක සාමාන්‍ය ස්වභාවයයි. නමුත් ඒකෙන් වෙන බරපතල හානිය තමයි අතීතයේ තමන්ගේ කායික වාචිකව වෙච්ච දේවල් නැවත නැවතත් සිහි කරනවා නම් ඒකෙන් තවත් ඒ අකුසලයේ ප්‍රබල වෙලා අපේ හිතේ සතුට සැනසීම නැති වෙලා යනවා. මෙන්න මේ තත්ත්වය දුරු කර ගන්නට මේ සමත භාවනාව එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත තබා ගැනීමට දරන උත්සාහය නිසා අර අතීතයේ අමහිරි අත්දැකීම් යටපත් කර ගන්නට පුළුවන්. ඒ දෙයක් සිහිපත් වුණත් ඒක බුද්ධිමත්ව සිහි කරලා සුභවාදීව හිතලා ඒ සියල්ලම තමන්ගේ ජීවිතයේ සිද්ධ වුණේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා නේද කියලා ඒව හොඳ පැත්තට යොමු කරගන්නට මෙතනත් ආදක්ෂ වෙනවා. මෙන්න මේ විදිහට උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණ දුර වෙනවා. ඊළඟට විචිකිච්ඡා බුද්ධ ආදී අටයන් පිළිබඳව බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන ආදී මේ කරුණු ගැන අතීත අනාගත වර්තමාන ආදී පටිසම්පාද මේ වගේ කරුණු ගැන තියෙන සැක සංකාටයකින් ටික දුර වෙනවා. ඇයි ඒ? එකාතකෙන් චිත්ත සමතය තුළින් මේ තැනැත්තා අතීතයට අනාගතයට දුවන ගතිය අඩු වෙනකොට ඔහු වර්තමානය තුළ වැඩිපුර ඉන්නේ. වර්තමානයේ ආධ්‍යාත්මික සුවය තුළදී මේ සැකය යම්කිසි පමණකට අඩු කරගන්න පුළුවන්. නමුත් මේක සම්පූර්ණයෙන්ම විචිකිච්ඡා කියන සංයෝජනේ දුර වෙන්නේ සෝතාපන්න වීමත් සමගම. නමුත් ඊට කලින් කියනෙහි ඕලාරික ස්වභාවය අපිට මෙතෙන් දුරු කරගන්න පුළුවන්. විශේෂයෙන් කර්මය පිළිබඳව තියෙන අනවබෝධය මේ යාග හෝමාදී පින්කම් ආදී දෙමව්පියන් සැලකීම් මෙලොව පරලොව ආදී ගැන තියෙන සැක දුර වෙලා එතනත්ත කර්මය විශ්වාස කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට පින්නතුණි නීවරණ වලින් අපේ හිත දුරු කරගන්න පුළුවන් නම් මේක විස්කම්බන වශයෙන් දුරු කිරීමක්, මේක යටපත් කිරීමක්, මේක සම්පූර්ණ මානසික වශයෙන් දුරවීමක් නෙවෙයි. ඒ වුණත් පින්නතුණි දීර්ඝ කාලිනව පුළුවන්කම තියෙනවා මේ අකුසල විතරක යටපත් කරගෙන මානසික සුවයෙන් කාලය ගත කිරීම. බුදුරජාණන් වහන්සේ නිතර නිතර උන්වහන්සේ සමීප ඇසුරු කරපු ශ්‍රාවකයන්ට අනුශාසනා කළේ මේ චිත්ත විවේකී වඩන්න, සමතේ වඩන්න. හුදෙන් දන් දීම විතරක්, සීලෙන් විතරක් සෑහීමකට පත් වෙලා ඉන්න එපා. දිට්ඨ ධම්ම සුඛ වේරණ ලබන්න, මේ ජීවිතය ලස්සන කරගන්න, මේ මනුලොව දෙව්ලොවක් බඹලොවක් බවට පත් කරගන්න කියලා බුදුහාඳුරු නිතර අපට උනන්දු කරලා තියෙනවා. පින්නතුනි, මිනිස්යෙන් වශයෙන් ඉපදුණු අපි ඒ මනුෂ්‍යත්වයේ ඉහළ මට්ටමට දේවත්වයට ගන්න ක්‍රමය භාගතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ දේවත්වයේ බ්‍රහ්මත්වයේ දක්වා මානසිකව රැගෙන යන්නට මාවතයි. මෙන්න මේ සමත භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ අප කෙරෙහිමත් කරුණාවෙන් පැහැදිලි කරන්නේ. මෙතනිනුත් නොනවතී පින්නතුනි ඊළඟ පඤ්ඤා භාවනාව දැනට වන අපි අර පංච නීවරණ අපි යටපත් කළත් අපි සමතය දිනු කළ හිටියත් අපි තවමත් ඉන්නේ මේ පුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර සියදකලත් අර අවිද්‍යා පත්‍යා සංඛාර කියන මට්ටමේ අපි ඉන්නේ. ඒ නිසා අවිද්‍යා කියන සංඛාරයේ අවිද්‍යා කියන සංයෝජනය අපේ ළඟ තවදුරටත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ හුදෙක් පංච නීවරණ දුරු කරන විතරක් නෙවෙයි හයවෙනි නීවරණය අවිද්‍යා කියන නීවරණය දුරු කර ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. භාගතුන් වහන්සේ සාරාංශික කල්පලක්ෂ්‍ය සුවිශාල කැපවීමක් කරලා මේ උතුම් දහම අනාවරණය කළා ලෝකයට දේශනා කළේ විශේෂයෙන්ම මේ හයවෙනි නීවරණය අවිද්‍යා කියන නීවරණය දුරු කරලා සක්කාය දිට්ඨිය ආදී සියලු සංයෝජන වලින් දුරු වෙන විදිහේ මාවත පැහැදිලි කළ දෙන්නයි බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වුණේ. ඉතින් ඒ උතුම් බුදුරජාණන් වහන්සේලා අපි කරන ලොකුම කෘතවේදීත්වය කලමුණ සැලකීම තමයි මේ අවිද්‍යා නීවරණය දුරු වෙන ආකාරයට පඤ්ඤා භාවනා වැඩිවීමෙන් මේ ඇතුළත සහ පිටත තියෙන සියලුම ගැටලු වලින් නිදහස් වීම සඳහා ක්‍රියා කිරීම. පින්නතුනි මෙන්න මේ සඳහා අපට දර්ශනයක් අවශ්‍ය වෙනවා. මෙන්න මෙතෙන්දී අපේ හිත ගැන අපි තවදුරටත් සැලකිලිමත් වෙන්නට ඕන. අපි ගිය සතියේ ධර්ම දේශනාවෙන් ඔබට මතයක් ඇති විඥාණය ගැන සිත ගැන කරුණු පැහැදිලි කළා. යම්කිසි විදියකට කෙනෙක් යහපතට හිතේ පිහිටුවා ගත්තනම් ඒ මනාව පිහිටුවාගත්තු සිතින් කරන්නා වූ යහපත නතන් මාතා පිතා කයරා අඤ්ඤේවා පිත ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ කියලා අපි පැහැදිලි කළා. යහපත් පිහිටවා ගත සිතින් කරන ඒ මෙහෙවර යහපත අම්මට තාත්තටවත් කරන්න බෑ කියලා. මෙන්න මේ විඥානීය අවස්ථා ගානක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. විශේෂයෙන් පරිසම්වේදා මාර්ගයේ චර්යානානත් ඥානෙහි මේ විඥානීය ප්‍රවේද කීපයක් අපට දැක ගන්න පුළුවන්. ඒ තමයි මුල්ම අවස්ථාවේ හැටියට විඥාන චර්යා කියන මට්ටමේදී අපි අතීතයේ කරපු කර්මයන්ට අනුරූපව මේ මොහොතෙහි ඇස්කන්නාසාදී ඉන්ද්‍රියවලට අරමුණු ලැබීම වශයෙන් හඳුනා ගන්න ඇස අරබේ ඇතිවන චක්කු විඥානය, කන අරබේ ඇතිවන සෝත විඥානය, නාසය අරබේ ඇතිවන ගහන විඥානය, ඊළඟට ජීවහා විඥානය, කාය විඥානය, මනෝ විඥාන. මෙන්න මේ විඥාන අවස්ථාවේ ප්‍රධාන ස්ථාන කීපයක් සඳහන් කළා. ඊළඟට මේ විඥාන ආයතන හයෙන් ඇතිවෙන විඥානයේ නිරුද්ධ වීමෙන් හටගන්නවා විපාක මනෝ ධාතු කියන අවස්ථාව. මේකත් විඥානයේ එක්තරා මට්ටමක්. ඊළඟට ඒකත් නිරුද්ධ වෙලා ඊළඟට විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවක් ඇති වෙනවා. මෙන්න මේ අවස්ථා කිහිපෙම සඳහන් කරන්නේ විඥාන චර්යා කියන මට්ටමෙන් ඒක පකතේ ප්‍රകൃතියෙන්ම නික්ලේශී මට්ටමක් විදිහටයි පිරිසුදු මට්ටමක් විදිහටයි සඳහන් කරන්නේ. සිත ප්‍රභාස්වරය කියලා සඳහන් කරන්නේ මෙන්න මේ මුලින් අපට ලැබෙන විපාක විදිහට ලැබෙන විඥානය. ඇස කන ආදී මේ අරමුණු තුළින් මුලින් හට ගන්නා වූ විඥාණයට කියනවා මේක පිරිසිදුයි කියලා, මේකයි ප්‍රභාස්වර හිත කියලා කියන්නේ. මෙන්න මේ විඥාන මට්ටම නිරුදුනට පස්සේ එහිදී හටගත්තු විඥාණය ඒක හඳුනා ගැනීම සඳහාම වැය වෙලා ඒක නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධුනාට පස්සේ අපි අවිද්‍යා සාගතව නම් ඉන්නේ. අන්න ඊට පස්සේ රාග ද්වේෂ මෝහ වශයෙන් ඊළඟට විඥානයක් පහළ වෙනවා. අන්න ඒකට කියනවා අඥාන චර්යා කියලා. ඇසෙන් රූපයක් දැක්කට පස්සේ ඒ යථා ස්වභාවය අපි තේරුම් නොගත්තොත් අපිට මොකද වෙන්නේ? අපි නැවත බාහිරට නැඹුරු වෙනවා. බාහිර අපි දැකපු දේ බාහිර තියේ කියලා අපි හිතනවා. බාහිර තියේ කියලා අපි හිතුවට පිනතුනේ ඒ හිතන්නේ බාහිර දේ නෙවෙයි අපේම මනසයි කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අර බාහිර දේ ගැන හට ගන්නා වූ සිත ඒක විඥාන උපාදාන ස්කන්ධයක් බවට පත් වෙලා දැන් අපි මේ උපාදාන කරගෙන ඉන්නේ. අනේ එතෙන්දී විඥානයක් සඳහන් කරනවා. මෙන්න මේක දුක සමුදය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. නැවත ලෝකයක් නිර්මාණය කරගන්න අවස්ථාව. මේකත් විඥානීය අවස්ථාවක්. ඊළඟට පින්නොතුනේ මෙන්න මේක යථා ස්වභාවය අපි දැක්වතින් අර අතීතයේ විඥාන චර්යා මට්ටමේ නැත්තම් මුලින්ම ලැබිච්ච අධ්‍යක්ීමට හිත තියන අපි දක්සනවතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් අර මුල් අධ්‍යක්ීමට අපේ සිත යොමු කළොතින් වර්තමානයේ ඉඳගෙන දැන් තමන් දන්නා වර්තමානයේ ඉඳගෙනයි මේ අතීතයේ දේ සිහි කරන්නේ. අන්න ඒ අතීතයේ සිහි කරන ඒ විඥාණය ඒක සඳහන් කරන්නේ ඥාන චර්යාවෙන් යුක්ත විඥානයක්. අන්න ඒ විඥානයේදී නැතකින්ති ලෝකේ උපාදීයති කිසිවක් උපදිවසෙන් ගන්න නැහැ. ඒ විඥාණය තුළින් තමන්ගේ මේ යථාර්ථය හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ ප්‍රඥාව සතිය ආදී අනිත් විතරක ධර්ම සමග මුසු වෙලා මෙතෙන්දී හටගන්න විඥාණය ඔහු කොහොමද තේරුම් ගන්නෙ? අර අතීත අත්දැකීම නිරුද්ධ වෙච්ච දෙයක් විදියට හඳුනා ගන්න විඥානය යත් නාමංච රූපංච අසේ සමුරුජ්ජති. යම්සේ නාම රූප දෙයක් අතීතේ හටගත්තනම් ඒක නිරුද්ධ වෙලා ඒක පටිගං රූප සංඥංච. ඒ හටගත්තා වූ පටිගය, ඒ හටගත්තා වූ සමුදය දැන් නිරුද්ධ වුණා කියලා දකිනවා නම් ඔහුට රූප සංඥාවක් දුර වෙනවා. ඔහුගේ හිත අනිමිත්ත කියපු විදියට, ශුන්‍යත කියපු විදියට, අප්පාණියත කියපු විදියට ඔහු කිසිවක් නිමිති වශයෙන් ගන්නෙ නැහැ. ඔහු කිසිවක් ප්‍රණිදි වශයෙන්, සුබ වශයෙන්, සාර වශයෙන් ගන්නෙ නැහැ. ඔහු කිසිම දෙයක් හර වශයෙන් ගන්නෙ නැහැ. ඔහු සියල්ලක්ම ශූන්‍ය වශයෙන් ගන්න ඒ විඥානයේ උපරිම මට්ටමට හිත තියා ගන්නවා. මෙන්න මේක තමයි පිනතුණි පඤ්ඤා භාවනා කියලා කියන්නේ. එතකොට සීලය කියලා කියන්නේ කායික වාචික සංවරය, ඊළඟ චිත්ත භාවනා කියන්නේ හිතේ සමදිය, සමාධිය, සමතය. එක කුසල අරමුණක දීර්ඝ කාලයක් සිත සබා ගැනීමෙන් ඇති කර ගන්නා වූ චිත්ත සමතය, චිත්ත සමාධිය. ඊළඟට අන්නේ සමාධිමත් වෙච්ච හිතින් සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඛජානාති කියපු විදිහට සමාධිමත් වෙච්ච සිතින් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඊළඟට චක්කු විඥාන අනිත්‍යයි, මේ ආදී වශයෙන් අනිත්‍ය ආදී වශයෙන් මේ යථාර්ථය දන්නා නුවණ. පින්නතුනි, මෙන්න මේක අපට දකින්න පුළුවන් නම් අපි කිසිවක් ගැන අවිද්‍යාසහගතව න අභිනන්දති සතුට වෙන්නේ නැහැ, න අභිවදති ගුණ කියන්නේ නැහැ, න අජ්ජෝසාය පිටති සිත කිසිවක් ගැන බැසගන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ මේකයි සඳහන් කරන්නේ. මේ සිහිය සහ නුවණ දිනු කරන්න කෙනා තුළ නැතකින්චි ලෝකයේ උපහාදීති මේ විඥාණය විඥාන ක්ිතියක් බවට පත් වෙන්නේ නැහැ. කිසිදු තැනක් ගැන හිත බැසගන්නේ නැහැ. ඒ තැනැත්තා දකින්නේ නාම රූප පත්‍යා විඥාණං කියපු විදියට හැම මොහොතෙම නාම රූප නිසා හිත අඩ ගන්නවා, හටගත්තු තැන මෙතන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේ තුලින් ඒ තැනැත්තා ස්කන්ධ පංචකයෙහි අපචයට යනවා, වැයවීමට යනවා. ඒ තැනැත්තාගේ ජීවිතය තුළ මේ පංච බණ ස්කන්ධය උපචයට යන්නේ නැහැ, රැස් කිරීමට යන්නේ නැහැ. රැස් කරන ලෝකයෙහි අවිද්‍යා සහගතව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ලැබපු දේ රැස් කරන ලෝකයේ තුල මේ තැනැත්තා ටිකෙන් ටික අස්කරණ කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ ළඟ ආස්රව ටිකෙන් ටික අඩු වෙනවා. බර බිමින් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. බාරාහවේ පංචස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ බාරාදානං දුක්ඛං ලෝකේ බාරණිකේපනං සුභං. බාර කියන්නේ මේ නිරුද්ධ වෙච්ච පංචස්කන්ධය, පංචපාදස්කන්ධයේ විදියට කාමරාග පටිග වලින් භවරාග වලින් නැවත ගන්න ස්වභාවය. යම් කිසි කෙනෙකුට මේ විදියට අවිද්‍යාවෙන් ගන්නව නම් එයා බර උසුලාගෙන යන කෙනෙක් වෙනවා. ඒ බර උසුලාගෙන යෑම මහ දුකක්. එහෙනම් මොකද කරන්නට ඕන? ඒ දුකෙන් නිදහස් වෙලා බාර නික්කේපන සුඛං, බර බිමින් තබකෝ සැපවත් ජීවිතයක් අපි ගත කරන්නට ඕන. එහෙනම් පින්වතුනි, මෙන්න මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි වර්තමානයේ තුල ඉඳගෙන දක්ෂණවත්ින් මේ යථාර්ථය තේරුම් ගන්න. අපේ හිතට නිර්මාණය වෙන ඕනම රූපයක් ඒ සිහිපත් වෙන අවස්ථාවේදී අපට මේ මතක් වෙන නිරුද්ධ වෙච්ච රූපයක් මේ මන ආයතනයෙන් ඔසවලා තබලා දැන් මේ ගන්න කියලා දකින්න අපි දක්ෂණවත්ින්. පින්වතුනි, මේ දකින මොහොතක් පාසා අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ. අන්නේ දකින නුවණ, අන්නේ අවස්ථාවේදී තියෙන ප්‍රයෝගාවි සංඛාර තමයි ධර්මයේ සඳහන් කරන්නේ. අත්තිබෙක්කවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මක හැ සංවතති. කලුත් නොවන සුදුත් නොවන කර්ම, ඒ තමයි ප්‍රයෝගාවි සංඛාර, ඒ තමයි කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්ම, ඒ තමයි අර විඥාන චර්යාව ඥාන චර්යාව බවට පත් කරගන්නා වූ බුද්ධිමත් ක්‍රියාදාමයේ වැඩපිළිවෙල. පින්නතුනි, මෙන්න මේ දහම් මගිය අපට ඉදිරියට යන්න පුළුවන් නම් අපේ ජීවිතයේ උපරිම ප්‍රතිඵලය බවට පත් කරගන්නේ අනිත්‍ය සංඥා වඩන අවස්ථාව, දස සංඥා වඩන අවස්ථාව, වර්තමානයේ තුල සිට තියාගෙන තමන්ගේ ජීවිතයේ හැම මොහොතෙම සිදුවන මේ අත්දැකීම රූපාදී ස්කන්ධ පංචකයක එකතුවක් නේද? ඒ ස්කන්ධ පංචකයේ අහොත්වා සම්බුතං හොත්වා නබයසති, අතීතෙන් වර්තමානයට නොවෙන, වර්තමානයෙන් අනාගතයට නොවෙන හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන අත්දැකීමක් කියලා දකිනවා. මෙතෙන්දි පින්නතුනි, මේ රූපාදී ස්කන්ධ පංචකයේ පිරිසිදු දැනීම බුදුදහමෙන් නිතර අවධාරණය කළ තියෙනවා. එෙහිදී රූපස්කන්ධයට හේතුව ආහාරය කියලා සඳහන් කළා. වේදනාවට හේතුව ස්පර්ශය. සංඥාවට හේතුවත් ස්පර්ශය. සංඛාරයට හේතුව ස්පර්ශය. විඥාණයට හේතුව නාම රූප. ආහාරය නිසා හටගන්න රූපය, වේදනා නිසා හටගන්නා වූ වේදනා සංඥා සංඛාර, ස්පර්ශ නිසා හටගන්න වේදනා සංඥා සංඛාර, නාම රූප නිසා හටගන්න විඥාන තමයි අපට මුලින්ම ලැබෙන අද්දැකීම ස්කන්ධ පංචකයට හේතුව. අන්න ඒ අද්දැකීම හටගෙන නිරුද්ධ වුණාට පස්සේ අපි ඊළඟට මේ ස්කන්ධ පංචකය ගන්නෙ මොකෙන්ද? අවිද්‍යාව හා භව තණ්හා කියන මේ සංයෝජන වලින්. පින්නතින් මෙන්න මෙතනින් ඔසවා තවන්නේ නැති විදියට අපේ සීලයක ඉඳගෙන සතිය වඩමින් සමතේ විදර්ශනාව දෙක තුල ජීවිතය හසුරවා ගන්නට දක්ෂනවතින් අර කිංසකෝම සූත්‍රය දක්වපු විදියට ඇස ආදී අරමුණු වලින් දොරටු වලින් ඇතුළු වෙන මේ අරමුණ සතර මංහන්දියේ ඉන්න නගර හිමියා නැමැති විඥාණයට මේ පණිවිඩය දීලා එතනින්ම නිමාවටපත් කරන්නට දිත්තේ දික්තමත්තම් මට්ටමටපත් කරගන්නට අපි දක්ෂ වෙනවා. මෙන්න මේක තමයි මේ අභ්‍යන්තර බාහිර සියලු ගැටළු වලින් නිදහසන මාවත. එදාට පින්නතුණින් තැනැත්තා බාහිර ලෝකයේ Tamanට කොයි තරම් දයක් අහිමි වුණත් ඔහු බාහිර දෙයක හිත බැසගෙන නැහැ. ඔහු අභ්‍යන්තරයේ ප්‍රඥාවේ වාසය කරන කෙනෙක්. ඒ බාහිර දේ තුලින් ඔහුට දුකටපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඔහු දුකටපත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තමගේ ශරීරය ඇතිවන වෙනස්කම්, ලෙඩ දුක්, වයසට යෑම, මරණ ආදී ඒ වගේම ශාරීරික දැඩි වේදනා මේ සියලුම දෙයක් කිසිදු දෙයක් ඔහු තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් මම මගේ වශයෙන් නොගන්නා නිසා ඔහු කර්මක්ෂය කරපු කෙනෙක්. ඔහුට අතීත කර්ම විදියට විපාක ආවත් ඒ විපාකෙන් කර්මය ගන්න පිළිගන්න පුද්ගලයෙක් ඔහුට එදාට ඉතුරු වෙලා නැහැ. ඔහු සම්මුති විදියට ලෝකයේ තුල ජීවත් වෙනවා. ඔහු පරමාර්ථ වශයෙන් ප්‍රඥාවෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි වෙනතනේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අන්තෝ ජටා බහි ජටා කියපු විදියට අභ්‍යන්තරයේ බාහිර සියලුම දුක්වලින් නිදහස් වෙන මාර්ගය විදියට දේශනා කළේ. මෙන්න මේ සඳහා වෙනතුනි අපට අවශ්‍ය වෙන ප්‍රධාන දර්ශනය තමයි පටිච්චසමුපාදය පිළිබඳ දහම අවබෝධය. හේතු ඇතිකල්හි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් අපේ ජීවිත අත්දැකීම් සියල්ලක්ම නිරුද්ධ වෙනවා කියන මේ යථාර්ථය අපි දැනගා ගන්නට ඕන. අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියන මේ යථාර්ථය. ඉමස්ස උපාදාය දන් උපජ්ජති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියන කාරණය. පින්නතුනේ මෙන්න මේ හේතුඵල ධර්ම දැකීමත් එක්කම ඒක නැත්තා වර්තමානයේ තුල උපරිම ලෙස සිහියෙන් සහ නොනින් වාසය කරනවා. අන්නේ වාසය කරන තැනැත්තාට එකතකින් මේ ප්‍රබල කුසල ධර්මය නිසා ඒ තැනැත්තාට බාහිර වශයෙන් එන සම්බාධක රැසකින් ඔහුට නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔහුට අතීත කර්ම හේතු නිසා හෝ වෙන ඕනෑම හේතුවක් නිසා එන සියලු කරදර ඔහු තමාගේ කර නොගෙන විලේ පිපිල තියෙන පද්මයක් වගේ, නෙළුම් මලක් වගේ ඔහු මේ සමාජයේ නැමැති මඩවලෙහි පද්මාකාර ජීවිතයක් ගත කරනවා. ඔහුට එදාට ඇතුළතත් බාහිරත් සියලු ගැටවල වලින් නිදහස් වෙච්ච පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ගමන යද්දී ඔහු එකතකින් මේ දර්ශනය තුල ඉඳගෙන සීල සමාධි ප්‍රඥා වඩන අතරේදී අනිත් අතෙන් සම්මුති සත්‍ය තුල ඉඳගෙන කම්මස්සකතා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන ඔහු දාන සීලාදී කුසල කර්ම කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ දර්ශනයේ යථාර්ථයක් බවට පත් කරගන්නට මෙහි උපරිම ඵල නෙලා ගන්නට ඔහු තමගේ යුතුයකම් ටික මනවින් ඉෂ්ට කරනවා. ස්වාමියෙක් වශයෙන්, භාර්යාවක් වශයෙන්, දරුවන් දෙමව්පියන් ආදී වශයෙන් අපේ සමාජයට ඉටු වෙන ඕන යුතුයකමක් තියෙනවා නම් ඒව නොපිරිනා ඉටු කරනවා. අධ්‍යාපනය ලබන කෙනෙක් නම් හොඳට අධ්‍යාපනය ලබනවා. රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඒ සියල්ලක්ම හොඳින් කරනවා. නමුත් මේ සියල්ලක්ම කරන්නේ සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මාදිට්ඨිය කම්මසකතා සම්මාදිට්ඨියත් චතුසත්‍ය සම්මාදිට්ඨියත් පිළිබඳව මනා අවබෝධයෙන් තමයි මේ සියල්ලක්ම මෙහෙවන්නේ. එතකොට ඔහුගේ අතින් වැරදි අඩුපාඩු සිදුවන අවස්ථා අඩුයි. ඒ විතරක් නෙවෙයි කරණීය මෙත සූත්‍රයේ සඳහන් වෙච්ච ආකාරයට ඔහු කිසිදු නුවණැති කෙනෙක් දොස් නගන විදිහේ අඩුවක් නොවන විදිහට කායික වාචික ක්‍රියාවන් මෙහෙවා ගන්නට දක්ෂ වෙනවා. ඒ වගේම තමා ලබන මේ ධර්ම ප්‍රතිලාභයෙන් ඒ පුද්ගලයා තමනුත් සැනසෙන ගමන් මේ ධර්ම ලෝකයට දෙන්නට තමන්ට කළ හැකි කළ යුතු උපරිම මෙහෙය සිදු කරනවා. විශේෂයෙන්ම ළඟින් මාස්තරය කරන සමීපතම ඥාති මිත්‍ර ආදීන් දුකෙන් නිදහස් කරලන්නට ඔහු ලොකු කැපවීමක් කරනවා. ඒ අතර විශේෂයෙන් සමගේ සමීපතම ඥාති මිත්‍ර ආදීන් මරණයෙන් මත්තේ දුගතිගාමී නොවන විදියට හැකිතාක දුරට එයට ධර්මයෙන් උදව්පකාර කරනවා. තෙන් දහම් කරන්නට කුසල කරන්නට එයයි හැකිතාක දුරට යොමු කරනවා. මෙන්න මේ තුළින් එකාතකින් තමන්ගේ ජීවිතය ලස්සන කරගන්නා ගමන් තමගේ සමීපතම ඥාතීන්ටත් මේ ධර්මානුග්‍රහය සිදු කරමින් පරිසරයත් ලස්සන කරගන්නා ගමන් ඔහු දිනෙන් දින බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සදහම් මාවතෙහි ඉදිරිය වෙත පියවර නගනවා. ඒ උතුම් සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ධාතුනි සාකච්ඡා කළේ භාගතුන් වහන්සේ ජටා සූත්‍රයේ සඳහන් කරපු සංගතනිකායේහි දේවතා සංගුත්තේහි ජටා සූත්‍රයයි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘ වාසයෙන් තෝරාගත්තේ. දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, ගෞතමයන් වහන්ස මේ ලෝකයේ සත්‍යයන් ඇතුළතත් බාහිරත් ගැටළු වලින් වෙලිලා ඉන්නේ, ප්‍රශ්න වලින් වෙලිලා ඉන්නේ. අන්නේ ප්‍රශ්න වලින් වෙලිලා ඉන්න ලෝකයාට මේ ගැටළු වලින් නිදහස් වන්නට මාවත මොකද කියලා අහපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල්වන්ත වෙලා සමති දර්ශනා වඩන්න, නාම රූප නිරෝධය ගැන හිත තියන්න, ස්පර්ශ නිරෝධයට හිත තියලා මේ අනිත්‍යතාවය මෙනෙහි කරලා මේ දුකෙන් නිදහස් වෙන්න කියලා මාවත දේශනා කළා. ඉතින් පින්තුනි අපි මේ උතුම් බුද්ධෝත්පාදන කාලෙන් ලැබකු වටිනාම දෙමේ සද්ධර්මය, මේ සද්ධර්මයේ මිනිමුතු වගේ තියෙන මේ උතුම්ම සාරය ජීවිතයට පින්තුනි වහවහාම ලබා ගන්න. ගතවන හැම මොහොතක්ම අප්‍රමාදීව සිහියෙන් නොනින් වාසය කරන්න, එක මොහොතක්වත් අපතේ නොයන්නට, කාලය කා නොදමන්නට වීරියෙන් උත්සාහයෙන් වැඩ කරන්න, ධර්මයේ සඳහා කැප කරන හැම මොහොතක්ම අපි ජීවිතයේ සතුටෙන් ගත කරන අවස්ථාවක්, දුකෙන් නිදහස් වෙන අවස්ථාවක්. ඒ නිසා පින්වත්නි අපට දුක් විඳින නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණේ. දුකෙන් නිදහස් වෙන සම්පූර්ණ මාවතය උන්වහන්සේ අප වෙනුවෙන් සියලු දුක් කම්කටොළු විඳලා අප වෙනුවෙන් ඉදිරිපත් කළ තියෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා වසර 2600ක් අනේක විද දුක් කම්කටොළු මැද්දේහි මේ වටිනා ධම දර්ශනය බුද්ධ වචනය සුරක්ෂිත කළා, වර්තමානයේ අපට දායාද කළ තියෙනවා. ඒ නිසා මේ උතුම් ධම වඩ වඩාත්ම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන අප්‍රමාදීව මේ ජීවිතෙන් ඉහළම ඵල ලබන්නට, ප්‍රඥාව ඉහළම මට්ටමට දියුණු කරන්නට, පිළිසරණක් ඇති කරගන්නට අප කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අපරමෙන් මිය ගිය ඥාතීහු පින් අනුමෝදන් වන්නට පුළුවන් තැනක වෙත්නම් ඒ ඥාතීහුද මේ පිණින් සුවපත් වෙත්වා. මේ පිණින් සුවපත් වේ යම් තාක් සත්‍යං වෙත්නම් ඒ සියලු දෙනාද මේ පිණින් සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි සාදු කියලා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඇස්තරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝකයත් පින්වත් ඔබ හැම දෙනාමත් ආරක්ෂා කර දෙත්වා. ලෝකෙට යහපත සිදු කරන සියලු දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින ඒ දිවිසුරු වර්ධනය කරගන්නා ගමන් නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආහසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද සුපුරුදු පරිදි ධර්ම ශ්‍රවණය කිරීමෙන් පංචශීලයේ සමාදන් වීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් කුසල ධර්මයන් හේතුවෙන් පින්තුන හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ උතුම් කුසලයන් ඔබට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවය